අද වන විට දීපු ව්‍යාපකන කම්කරු නිලධාරීන්ගේ වැඩවර්ජනයට දින 7ක් පෙරවා පුරා සතියක් අපි මේ වැඩවර්ජනය දුනා. මේ දවස් දක්වාම කිසිම ප්‍රතිකාරයක් අපෙන් ලැබුණේ නැහැ. විශේෂයෙන් කැබිනට් අමාත්‍යවරයාත් අමාත්‍යංශ ලේකම් කොමසාරි ජෙනරාල් මේ සම්බන්ධයෙන් කිසි ප්‍රතිකාරයක් දැක්වුවේ නැහැ. නමුත් ඊයේ රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කැබිනට් අමාත්‍යවරයාටත් වඩා ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න සාධනීය විකල්පයක් අපිට ලබා දුන්නා. ඒකම පොරොන්දු වුණා ලබන අඟහරු අද වන විට කැබිනට් පත්‍රිකාවක් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යොමු කරන බවට එතෙක් අපිට වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා.